මූල්‍ය අර්බුදේ පාවිච්චි කරමින් සත්සහායතනය ප්‍රතිවිරුද්ධ කරණය කියන වචනයට මුවා වෙලා සත්ස විකුණන්න හදනවා කියන එක තමයි දැනට ආරච්චි තියෙන්නේ. ඒ නිසා අපි ඒ පිළිබඳව පැහැදිලිව අපි කිව්වේ සත්ස විකුණන්න එපා. සත්ස කියන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවගේ අයිති ආරක්ෂා කරන පාරිභෝගිකයන්ට සාහන මිලට බඩු ගන්න තියෙන තැනක්. පහුගිය කාලේ සත්ස විනාශ කරන්න මීට වඩා බරපතල උත්සාහයක් දැරුවා මේ ආණ්ඩුවේ මැතිවරු. දැන් නැවත වතාවක් ඒ දේම කරන්න යනවා නම් වහම ඒක අතර කරන්න කියන එක අපේ පැත්තෙන් අපි නැවත නැවතත් අවධාරණය කරමු.